වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධාවන්ත පින්වත්නි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න අපට ලැබීම ගිවාගෙන යන සංසාරයේදී අපලද දුර්ලභ වාසනාවක්. මේ වාසනාව මේ ලෝකේ දසදහසක් ලෝක ධාතුවේ අනන්ත සක්වලේ ඉපදීපති මෙරි මෙරි යන බොහෝ දිනෙකට ලැබෙන අවස්ථාවක් නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක බොහෝම දුර්ලභයි කියලා. උන්වහන්සේ පෙන්වා වදාලා ඒ මනුස්ස ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නමකගේ අනුශාසනා වහන්න ලැබෙනවා කියන එක ඊටත් වැඩිය දුර්ලභයි. එතකොට දුර්ලභ කාරණාවක් තමයි මනුස්ස ජීවිතේ ලැබෙන එක. ඊටත් වැඩිය දුර්ලභ කාරණාවක් තමයි ඒ මනුස්ස ජීවිතේට බුද්ධ ශාසනයක් මුණගැහෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ අද සිද්ධ කරන්නේ සත්බුදුරජාණන් වහන්සේලාගේ වන්දනාව. මේ කල්ප 91කටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ 7 9. කල්පයක් කියන්නේ පින්වත්නි සුළුපටු කාලයක් නෙමේ. එක මහා කාලයක්. බුදුරජාණන් වහන්සේ කල්පයක් කියන එක තේරුම් කරන්න උපමාවක් වදාලා උන්වහන්සේ වදාලා මේ ගව්වා දික, ගව්වා පළල, ගව්වා කුස මහා පර්වතයක් තියෙනවා කියලා හිතන්න කියනවා. ගව්වක් කියන්නේ 60 7. එතකොට 60 7 දික, 60 7 පළල, 60 7 උස. මේ කළුගල් පර්වතයේ මේ ගල් කුට්ටිය අවුරුදු 100කට එක වතාවක් මිනිසෙක් ඇවිල්ලා සිනිදු සේ දෙකින් පිස දමනවා කියලා හිතන්න කියනවා. මොකෙන්ද පිස දමන්නේ? සිනිදු සේ දෙකින්. මේ ගල් පර්වතයේ අවුයෙන් වැස්සෙන් පින්නෙන් වෙන කිසිම ස්වභාවික හේතුවක් නිසා ක්ෂය වෙන්නේ නැහැ. යමක් පිසදාද්දි පිසදාද්දි ගෙවෙන සිරිතක් තියෙනවනේ නේද? අර අවුරුදු 100කට එක වතාවක්, අවුරුදු 100ටම එක වතාවක් සිනිදු සේ දෙකින් පිස දැමීම විතරක් හේතු කරගෙන මේ 60 7 7 7 ගල් පර්වතේ ගල් කුට්ටිය නොපෙනී යන්නම, ඉතිරි නැතිව ඡය වෙලා යන්නම ගෙවෙන්න කොච්චර කල් යනවද? මහණෙනි ඊටත් වැඩිය කාලයක් යනවා කීවා. එක කල්පයක ආයුෂ කිවෙන්න. එතකොට කල්පයක් කියන්නේ සුළුපටු කාලයක්ද? නෑ. ඊටත් වැඩිය කාලයක් යනවා කියලා කියපුවාම සමහර විට ඒ වගේ ගල් පර්වත දෙකක්ද දන්නේ නෑ. එතකොට ඒ වගේ මහා කාලාන්තර කල්ප 91කටම මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියෙන්නේ බුදුවරු කීනමයිද? 7 9. එතකොට ඔබ හිතලා බලන්න, සසරින් එතර වෙන්න බුදු කෙනෙකුගේ ධහම ලැබෙන කම්ම කොච්චර ප්‍රඥාවන්ත කෙනෙකුට වුණත් දෙවියෙකුට වුණත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. අවස්ථාව ලැබෙන සුළු පිරිසක් ඉන්නවා. කවුද? පසේ බුදුරජාණන් වහන්සේලා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා ශාසනයක් පිහිටවන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයක් අවබෝධ කරලා සසරෙන් එතර වෙන කෙනෙක් නැහැ. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙන්න ඕන. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාව කොයි තරම්නම් දුර්ලභ අවස්ථාවක්ද කියලා. දැන් මේ ජීවිතේ අපි ලැබුණයි පස්සේ අපිට බොහෝ කාලයක් දැන් ජීවත් වෙන්න තියෙනවද? සාමාන්‍ය හිතෙන්නේ කොච්චර කල් ඉඳී කියලාද? ඕ අපි හිතමු වැඩිම වුණොත් 70ක් 80ක් ඕනනම් ඊට වැඩිය දැන් ටිකක් ඉඳීවි. එතකොට මේ කාලය තුල අපි ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවනේ. මොකටද බලාපොරොත්තු වෙන්නේ? අපි ගොඩාක් ආරක්ෂාව සලසන්නේ මොකටද? ඕ ජීවිතේට ලොකු ආරක්ෂාවක් අපි බලාපොරොත්තු වෙනවනේ. ඕ ඒ ආරක්ෂාව පිණිස තමයි අපි ගෙවල් හදන්නේ. ඒ ආරක්ෂාව පිණිස තමයි අපි මේ ඇක්සිඩන්ට් උනත් ප්‍රශ්නයක් නැති වාහනයක් ගන්නෙ නේද? ඕ ඒ ආරක්ෂාව පිණිස තමයි අපි සීතලට පින්නට ඔරොත්තු දෙන ඇඳුම් අඳින්නේ. ඒ ආරක්ෂාව පිණිස තමයි අපි අගුණ දේවල් අයින් කරලා ගුණ දේවල් කන්නේ. අපි ඔක්කොම කරන්නේ රැකවරණයක් හොයන්න නෙමෙයිද? අපි සියලුම දේවල් අපි අඩිය තියන්නේ ආරක්ෂාව පිණිස. එතන අපි ජීවිතේ හැම මොහොතකම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? රැකවරණයක්. මොකටද? ඕ මේ ජීවිතේ කිව්වට ඒකේ තියෙනව තව හරියටම කියන්න ඕන වචනයක්. කයට. මොකටද අපි ආරක්ෂාව හොයන්නේ? කයට. අපි චුට්ටක්වත් හිතන්නේ නැහැ මේක ආරක්ෂා කරන්න හැබෑවටම පුළුවන්ද කියලා. හැබැයිම රැකවරණය මේ තුලින් ලබා ගන්න පුළුවන්ද කියලා අපි හැබැයි ගොඩාක් වෙහෙසෙනවා මේ වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතේ හරියට බිත්තරයක් වගේ කියලා. බිත්තරයක් මේ ඕන ඕන විදිහට පරිහරණය කරන්න පුළුවන්ද? ආ බැ. බිත්තරයක් වැඩිය උඩ දාන්න බෑ. බොහෝ බිත්තරේ වැඩිය තදින් අල්ලන්නත් බෑ. භාග්‍යතුන් වහන්සේ වදාලා මේක හරියට බිත්තරේ වගේ කිව්වා. බිත්තරේ පරිහරණය කරන්න තියෙන බොහෝම පරිස්සමෙන්. චුට්ටක් වැදුනොත් මොකද වෙන්නේ? චුට්ටක් වැදුනොත් ඇති පුපුරනවා. ඊට පස්සේ සෞතු වෙලා යනවා. දැන් අපි නිකන් හිතලා බලන්න, සමහරු ඉන්නවා රැට කාලා නිදාගත්ත උදේට නැගිටිද්දි අංශපාකි. සමහරලාට රැට නිදාගන්නේ ගෝරියකුත් දාගෙන. උදේට කට හොල්ල ගන්නත් බෑ, කට ඇර ගන්නත් බෑ, අතක් හොල්ල ගන්නත් බෑ, ඇඳෙන් නැගිට ගන්නත් බෑ. එහෙම නැද්ද? එහෙම තියෙනවනේ. ආන් ඒකයි වදාලේ. මේක හරියට පිටතරයක් වගේ. මේක පරිස්සම් කරන්න පුළුවන් කමක් නැහැ වින්වත්නි. රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒ තමන්ගේ ගමට වැඩියම මුණගැහෙන්න එනවා කෝරව්වි රජතුමා. ඇවිල්ලා අහනවා, රටපාලයන් වහන්සේ ඔබ වහන්සේ මේ ගිහි ගෙදර ඉඳෙද්දී සාගතයක් ආවොත් මගේ ධනය නැතුව රජුරුවන්ගේ ධනය නැතුව නුඹට විතරක් පුළුවන් කියනව අවුරුදු ගාණක් රටවැසියාට කන්න දෙන්න. දැන් ඕගොල්ලන්ට එච්චර තියෙනවද? නෑ. ඉතින් රෝරාවි රජතුමා අහනවා රටපාලයන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මොකද එච්චර ධනයක් තිබිච්ච නුඹ පැවිදි වුණේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ වදාලා රජතුමනි මං කරුණු හතරක් භාග්‍යතුන් වහන්සේගෙන් ඉගෙන ගත්තා කියනවා. කරුණු හතරක් භාග්‍යතුන් වහන්සේගෙන් ඉගෙන ගත්තා කියනවා. ඒ කරුණු හතර මම මගේ ජීවිතය තුල දැක්කා කියනවා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ වනාහි පින්වත්නි ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ මොකද්ද? තමා තුලින් දැකිය යුතුයි. ඒ කියපු කරුණු හතර මා තුලින්ම මම දැක්කා කියනවා. මොකද්ද ඒ කරුණු හතර? උපනීයති ලෝකෝ අද්දු. උපනීයති කියන්නේ පින්වත්නි මේ ඇද්දගෙන යනවා කියනවා. උපනීයති කියන්නේ මොකද්ද? ඇද්දගෙන යනවා. උපයනීයති ලෝකෝ. ලෝකේ කියලා කියන්නේ එතන මේ පෘථුවියට නෙමෙයි. පෘථුවි මේ ලෝකේ කියන්නේ සත්වයා කියන අදහසින්. එතකොට සත්වයාව ඇදගෙන යනවා අද්දුවෝ. අද්දුවෝ කියන්නේ අස්තිරත්වයේ කරා. මොකක් කරාද ඇදගෙන යන්නේ? අස්තිරත්වයේ කරා. ඉතින් මෙහෙම කියපුවම රජුරුවනේ තේරුණේ නැහැ. මේ රජුරු අහනවා ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ මට ඔක තේරුණේ නැහැ, තේරෙන විදිහකට කියලා දෙන්න කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි මේ දැන් වයස කීයද කියලා ඇහුවා. රජුරෝ කියනවා මට දැන් අවුරුදු 80ක් වෙනවා කිව්වා. අවුරුදු කීයක් වෙනවද? 80ක්. ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි අවුරුදු 18 20 කාලෙදි කරපු ඒවා දැන් කරන්න පුළුවන්ද කියලා අහනවා. දෙන්නද රජුරොන්ට හරි සතුටුයි. කොයි කාලෙද මතක් කරේ? අවුරුදු 18 20 කාලෙනේ. ඉතින් රජුරු හොඳට hina වෙලා කියනවා අපේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ මම මේ යනවා කියන සටනට. සටනට මේ ගිහිල්ලා ඇත්තු පිටින් ගිහිල්ලා සටන් කරනවා කියනවා. අස්සයෝ පිටින් ගිහිල්ලා සටන් කරනවා කියනවා. ඒ ගිහිල්ලා සේනාව මැදට පනිනවා කියනවා. මෙතන පැනලා මගේ ඇඟේ මේ හීරිමිල්මක්වත් ඇති වෙන්නේ නැතිව මම සේනාව සතුරු සේනාව මැඩලෙනවා කියනවා. මහා බල පරාක්‍රමේ මගේ ලොම් ගහකටවත් හානිය සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එහෙම දක්ෂ විදිහට සටන් කරද්දී මටම හිතුණා කියනවා මේ කෝරවි රජතුමා වනාහි 이르දිමත් කෙනෙක්ද කියලා. ඒ කියන්නේ මට 이르දියක්වත් තියනවද මේ තරම් මේ හැරෙන හැරෙන අතේ සටන් කරන්න කියලා ඒ කාලේ මටම හිතුණා කියනවා. දැන් මම හරි සතුටින් මෙයාගේ ඒ කාලේ කියද්දී ස්වාමීන් වහන්සේ ඇහුවා රජතුමනි දැන් කොහොමද කියලා ඇහුවා. එතකොට උරහිස් දෙක පාත් කරගත්තා රජුරු. දැන් අර වෙලාවේ කොහොමද කියන්නේ? උරිස් දෙක පොඩ්ඩක් උස්සගෙන කිව්වා මෙහෙම මෙහෙම මට පුළුවන් කිව්වා. රජතුමනි ඉතින් දැන් කොහොමද කියලා ඇහුවා. දැන් වයස කීයද? 80යි. එතකොට උරිස් දෙක හිමීට පහත් කරගෙන කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම දැන් අතන කකුල තියෙනවා මෙතන කකුල තියෙනවා කියලා හිතලා කකුල උස්සලා තියද්දි එතන නෙමේ තියෙන්නේ අතන කියනවා. දෙන්නද? ආන් එතකොට ස්වාමීන් වහන්සේ වදාලා රජතුමනි ඕක තමයි කියන්නේ කීවා. අස්තිරත්වයේ කරා ඇදගෙන යනවා කියලා. කවුද ඇදගෙන යන්නේ? ඒක තමයි ධර්මතාවය. ධර්මතාවයෙන් ඇදගෙන යනවා. කුමක් කරාද? අස්තිරත්වයේ කරා. දැන් එහෙම ඇදගෙන යද්දී මේ කොයි වහල යට හිටියොත් අදින්න බැරි වෙයිද? ඔබ දැන් ගෙවල් හදලා ආරක්ෂාවනේ බලාපොරොත්තු වෙන්නේ. කොයි જાතියෙන් හදලා ඒක යට හිටියොත් ඇද ගන්න බැරි වෙයිද? ආරක්ෂාවක් ලැබෙයිද? මොකද හිතන්නේ? ඒ જાතියේ වහලක් තියනවද කොහෙවත්? නිවහනක් නැහැ. කොයි જાතියේ ඇඳුමක් දා ඇඳලා ආරක්ෂාවක් ලැබෙයිද? ලැබෙයිද? ඒ જાතියේ ඇඳුමක් තියනවද? නැහැ. කොයි જાතියේ ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් ඇදගෙන යන්න බැරි වෙයිද? තියනවද එහෙම එකක්? නැහැ. එහෙම එකක් මේ ලෝකේ නැහැ. එහෙම එකක් වෙන ලෝකෙකත් නැහැ. ආන් එහෙනම් අපිට මේකට ආරක්ෂාවක් සපයන්න පුළුවන්ද? බැ. ඊගාවට ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි ඕක විතරක් නෙමෙයි තව කාරණයක් භාග්‍යතුන් වහන්සේ වදාලා කියනවා. ඒ තමා කියනවා, අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. අත්තානෝ කියන්නේ ත්‍රාණ රහිතයි. ඒ කියන්නේ රැකවරණයක් නැහැ. අනබිස්සරෝ. ඊශ්වර කියන්නේ අපි අහලා තියෙනවනේ ඊශ්වරය කියලා. ආ, ඊශ්වර කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන එක. සියලුම දේවල් එයාට ඕන විදිහට පවත්වන්න පුළුවන්. හැබැයි නම තිබ්බට එයාටත් එහෙම බෑ. තේන්නද? නම එක වුණාට එයාටත් බෑ ඒක. අනබිස්සරය කියන්නේ ඊස් තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියනවා. එතකොට මොකද්ද කිව්වේ? මේක අනාරක්ෂිතයි, තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. ඉතින් රජ්ජුරුව අහනවා, ස්වාමීනි මම අනාරක්ෂිතයි කියලා කියන්නේ කොහොමද? මට ඇත්සේනාව මෙච්චර ඉන්නවා කියනවා. මට අස්සේනාව මෙච්චර ඉන්නවා කියනවා. මට පාබල රත සේනාව මෙච්චර ඉන්නවා කියනවා. පාබල සේනාව මෙච්චර තියෙනවා කියනවා. ඉතින් මම අනාරක්ෂිතයි කියලා කියන්නේ කොහොමද කියලා ඇහුවා. මට ඥාති පිරිවර මට මෙච්චර ඉන්නවා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ අහනවා, මේ රජතුමනි ලෙඩක් දුකක් මුකුත් තියෙනවද කියලා ඇහුවා. මොකද්ද ඇහුවේ? ලෙඩක් දුකක් මුකුත් තියෙනවද කියලා ඇහුවා. එතකොට රජතුමා කියනවා, ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ ලෙඩක් නම් තියෙනවා කීවා. මොකද්ද ලෙඩේ? වාත රෝගයක් තියෙනවා කිව්වා. බොහොම තදබල. සමහර වෙලාවට ඒක හැදෙන්නේ පිටි. සමහර වෙලාවට ඒක හැදෙන්නේ කකුලේ. සමහර වෙලාවට ඒක හැදෙන්නේ පපුවේ. එතකොට කියනවා, ඒක හැදුනම නම් ඉවස ගන්න බෑ කියනවා. මම ඇඳට මාව ඇඳේ තියලා මගේ ඥාති පිරිවර ඔක්කොම වට වෙලා බලන් ඉන්නවා කියනවා කෝරව්වේ රජතුමා. දැම්මෙරෙයි දැම්මෙරෙයි කියලා. ඇයි මේක උහුලගන්න බැරුව? එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා, ඉතින් රජතුමනි දැන් මහා ආරක්ෂාව පිරිවරක් ඉන්නවා කිව්වේ ඔයට. එන්න කියන්න එපෑ ඔහේගේ මේ ඇත්සේනාවට. ඇවිල්ලා කියන්න එපෑ මේ මට ආරක්ෂාව පිණිස රැකවරණය පිණිස මේ වේදනාවෙන් ටික ටික ටික ටික ඕගොල්ලෝ බෙදා ගන්නට කියලා. ඔයාගේ අස්සේනාවට, රතසේනාවට, පාබල සේනාවට එන්න කියන්න එපෑ. ඔයාගේ මේ බිසෝවරු ටිකට, ඥාති ටිකට එන්න කියලා කෝරව්‍ය රජතුමාට සෙතක් පිනිස මේක බෙදලා දෙන්න බෑ. පුළුවන්ද කියලා අහනවා. ඉතින් රජතුමා කියනවා නේ ස්වාමීන් වහන්සේ එහෙම බෙදන්නේ කොහොමද? මමම විඳවනවා මිසක්. මමම විඳවනවා මිසක් කොච්චර කට්ටිය හිටියත් මේක බෙදලා දෙන්න බෑ කියන. ආන් ඒක තමයි කිව්වේ කියනවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේකේ රැකවරණයක් නැහැ. දැන් අපි හිතනවනේ මේ කටට වතුර ටිකක් දාන්නවත් කවුරු හරි ඉන්නෙපෑ කියලා එහෙම හිතෙනවනේ සමහරුන්ට. ඕ දරුවෝ ළඟින් ඉන්න ඕන කියන වතුර පොවන්න. කවුද දන්නේ අපි වතුර බීලා මැරෙයිද වතුර නොබී මැරෙයිද කියලා? එතකොට අපි මේ බලාපොරොත්තු වෙනවා ලෝකෙන් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා Tamanට ඕන විදිහට මේක පවත්වන්න පුළුවන් වේවි කියලා. එහෙම පුළුවන් නම් බෙදලා දෙන්න පුළුවන් වෙන්න ඕන. බෙදන්නත් බෑ. එතකොට එවන් ජීවිතයක් උරුම අපිට ඔබ හිතන්නේ කොයි හොස්පිටල් එකෙන් බේත් ගත්තොත් පුළුවන් වේවිද? ඈ කොයි තැනින්? කිසිම තැනක් නෑ. කිසිම තැනක් නෑ මේක රකින්න පුළුවන් තැනක්. මේක හැබෑවටම බිත්තරේ වගේමයි. චුට්ට වැදුනොත් ඉවරයි. අපි හිතනවා අපිට මේක තියාගන්න පුළුවන් කියලා. එහෙම බෑ. මොහොතක් ඇති. ඊගාවට දේශනා කරනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තවත් එකක් කීවා කියනවා මේ ජීවිතය ගැන. අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීය. අස්සකෝ කියන්නේ මේ තමන් සතු කිසිවක් නැහැ කියනවා. සබ්බම් පහාය ගමනියන් ඔක්කොම දාලා යන්න ඕන කියන. රජ්ජුරු අහනවා මට මුකුත් නැහැ කියලා ඔබ වහන්සේ කියන්නේ කොහොමද කියලා. පොළොව යට විතරක් මට මෙච්චර තියෙනවා කියනවා. මොනවාද රත්තර? ඔගලන්ටත් එහෙම තියෙනවනේ. පොළොව යට විතරක් මට මෙච්චරක් රත්තරන් තියෙනවා කියනවා. මේ මුකුත් නැහැ කියන්නේ කොහොමද කියලා. ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි මොකද හිතෙන්නේ දැන් මැරිලා ගිය දාට චූත වෙච්චි දවසට තමන් එක්ක ඒ රත්තරනොත් යන්න එනවද කියලා හෙව්වා. යන්න එනවද? කිස් තම්බයක් එන්නේ නැහැ. හිස් අතින් යන්න තියෙන්නේ. අඩු ගානේ තමන්ගේ කියලා හිතාගෙන ඉන්නේ දතක්වත් එන්නේ නැහැ. ලොම් ගහක්වත් එන්නේ නැහැ. තමන්ට කියලා කිසිම දෙයක් නැහැ. ඔබ අහලා තියෙනව නේද කඹරනවා කියලා වචනයක්? ආ මේ ලංකාවේ ආයේ නේ. ඕ මේ කරන්නේ ලෝකෙට අන්න ඒක කරන එක. මොකටද කඹරන්නේ? ලෝකෙට. තමන්ට කියලා මුකුත් නැහැ. ගෙවල් හදනවා ඒ ගේත් වෙන කෙනෙකුට. ළමයි හදනවා ඒ ළමයිනුත් වෙන කෙනෙකුට. ධනය එකතු කරනවා ඒ ධනයත් වෙන අයට. එතකොට කාටද කරලා තියෙන්නේ? ලෝකෙට. තමන් එක්ක යන්න දතක්වත් දෙන්නේ නැහැ. ලොම් ගහක්වත් දෙන්නේ නැහැ. ඊගාවට දේශනා කරනවා දැන් ඒ කරුණු තුනක් කීවා. මොකද්ද? ඇදගෙන යනවා කියව අස්තිරත්තේ කරා. අපේ ජීවිතය තුළ අපි ඒක දැන් අත්විඳිනවාද නැද්ද? මොකද හිතෙන්නේ? අත්විඳිනවා. දෙවෙනි එක වදාලා අනාරක්ෂිතයි කිව්වා. තමන්ගේ වසඟේ පවත්තන්න බෑ. අපේ ජීවිතයේ තුල ඒක අපි අත්විඳිනවාද නැද්ද දැන්? අත්විඳිනවා. තුන්වෙනි එක වදාලා මේක දාලා යන්න වෙනවා කීවා. තමන්ට කියලා කිසිම දෙයක් නැහැ කීවා. එතකොට අපි මේ ආරක්ෂාව ලෝකයෙන් බලාපොරොත්තු වෙනවනේ. ගෙවල් දොරවල් වලින්, ඇඳුම් පැළඳුම් වලින්, දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් නේද? ඒ කිසි දෙයක් තමන්ට නැහැ. හිස්සතින්. හිස්සතින් යන්න ඕන කියන. ඒකත් අපේ ජීවිතේ දකින්න තියෙනවද නැද්ද? නෑ නෑ, මට අහවල් එක අරන් යන්න පුළුවන් කියලා පෙන්වන්න එකක් තියෙනවද ඔබට? ආ, පුළුවන්ද? ඇල්පෙනිති තුඩක දෙයක් නෑ මට මේක අරන් යන්න පුළුවන් කියලා පෙන්වන්න දෙයක්. තියෙනවා නම් කියන්න බලන්න. කිසිම දෙයක් නෑ. හතරවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ වදාලා කියනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ. ඌනෝ ලෝකෝ අතිත්තු තණ්හා දාසු. ඌනෝ කියන්නේ ඌනයි. මදි. කොච්චර දුන්නත් මදි. අතිත්තු තෘප්තිමත් කරන්න බෑ. අතෘප්තිමත්. අතෘප්තිමත් කියපුවම තේරෙනවා නේද? ඕ. කොච්චර දුන්නත් මදි ඌනයි. අතෘප්තිමත්. තණ්හා දාසු. භාග්‍යතුන් වහන්සේ වදාලා කියනවා මේ ලෝක සත්‍යයට කොච්චර හම්බුණත් මදි. මේක කියපුවම රජ්ජුරුව අහනවා රට්ටපාලයන් වහන්සේ ඔක තේරුන්නේ නැහැ කියනවා. කියපු එක තේරෙන විදිහකට කියලා දෙන්න කීවා. රජ්ජුරුවන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ රජතුමනි දැන් මොකද කියන්නේ කියලා. අනෝ දැන් ඔබගේ මේ රාජ්‍ය තිනවනේ. මේ රාජ්‍ය මේ ඔබට ජීවත් වෙන්න සැපස් පහසුකම් ඇතිද කියලා අහනවා. සියලු සැපතින් සපිරිත කියලා අහනවා. එතකොට රජ්ජුරුව කියනවා ස්වාමීන් වහන්සේ මට මේ රාජ්‍යයේ සියල්ල පරිපූර්ණයි කියනවා. සියලු සැපතින් මම අංග සම්පූර්ණයි කියනවා. දැන් මොකද කිව්වේ? සියලු සැපතින් අංග සම්පූර්ණයි කියලා. ඊගාවට දැන් ඒ වචනේ අහගත්තනේ ස්වාමීන් වහන්සේනේ. ඊගාවට අහනවා රජතුමනි මොකද හිතෙන්නේ කියලා අහනවා. ඔබේ චරපුරුෂයෙක්, චරපුරුෂයෙක් කියන්නේ ඔත්තුකරුවෙක්, උතුරු දිසාවේ ඉඳලා එනවා. ඇවිල්ලා අහනවා, කියනවා දේවයන් වහන්සේ අවසරයි, මම එන්නේ උතුරු දිසාවේ ඉඳලා. එහි තියෙනවා මහා රාජ්‍යයක්. මේ බොහොම සැපතින් සපිරි. ධන දාන්නේ ගොඩාක් තියෙනවා. මුතුමෙනික් ගොඩාක් තියෙනවා. කුමාරිකාව ගොඩාක් ඉන්නවා. සුළු සේනාවක් යැව්වොත් අල්ල ගන්න පුළුවන්. යටත් කර ගන්න පුළුවන්. රජතුමනි මොකද කරන්නේ කියලා අහනවා. රජතුමා කියනවා ඉතින් ස්වාමීනි මේ ගොඩක් සැපතින් යසහිසුරු තියෙනවා නම්, මුතුමැණික් තියෙනවා නම්, ධන දාන්නයක් තියෙනවා නම්, කුමාරිකාවොත් ගොඩාක් ඉන්නවා නම්, සුළු සේනාවක් සුළු සටනකින් දිනන්නත් පුළුවන් නම් මම ගිහිල්ලා ඒක යටත් කරගන්නවා කියන. දැන් මේ කියන්නේ කවුද? අවුරුදු 80ේ සියලු සැපතින් පිරි රාජ්‍යයක් අනුභව කරන භුක්ති විඳින කෙනා. ඔන්න මේක ඇති කිව්වා කලින්. දැන් මොකද කියන්නේ? අර පණවිඩේ ආවයි පස්සේ කියනවා එහෙනම් මං ඒකත් අල්ල ගන්නවා කියනවා. ඊගාවට ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි දැන් ඒක අල්ලගෙන ආවයි පස්සේ දකුණෙන් චරපුරුෂයෙක් ඇවිල්ලා ওই ටිකම කියනවා. මොකද්ද කියන්නේ? මම එන්නේ දකුණේ ඉඳලා, එහෙ තියෙනවා රාජ්‍යයක් බොහෝම සැපතින් සපිරි. ධන දාන්නයන්ගෙන් යුක්ත, මුතුමැණික් පිරිච්ච, කුමාරිකාවන් බොහෝ ඉන්න, සුළු සටනකින් සුළු සේනාවක් සුළු බලයක් යෙදෙව්ව තල්ලගන්න පුළුවන්. මොකද කරන්න කියලා. රජතුමා කියනවා ස්වාමීනි ඉතින් එහෙම හම්බෙනවා නම් මම ඒකත් අල්ල ගන්නවා කියනවා. එතකොට දැන් කීයද? අහ ඔව් දෙකයි නෙමෙයි දැන් තුනයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අහනවා නැගිනහිරින් ආවොත් ඒකත් අල්ලනවා කියනවා. බටහිරින් ආවොත් ඒකත් අල්ලනවා කියනවා. ඊට පස්සේ අහනවා දැන් සමුදුරෙන් එහා පැත්තේ පණවිඩයක් ආවොත් මොකද කරන්න කියලා. ස්වාමීනි මම ඒකත් අල්ලනවා කියනවා. ආන් ඕක තමයි කියනවා රජතුමනි කීවේ කොච්චර හම්බුණත් මදි කියලා. ඌණයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ මිනිස්යාගේ තියෙන මේ ආසාව පුරවන්න රත්තරම් වැස්සක් වැස්සක් බෑ කියනවා. දෙන්නද කියන එක කාගේ ආසාවද? ඕ ඔබේ නෙමෙයිද? ඔබේ හිතත් ඒ වගේ තමයි. අපි ටික ටික යන්නේ මේ ගමන. දැන් අපිට හිතෙනවා නෑ ගේ හදාගත්තොත් නම් ඇති කියලා හිතෙනවා. හිතෙනවනේ එහෙම. ඕ හිතෙන්නේ කොහොම හරි ගේ චුට්ට හදාගෙන ඔය ටික කරගත්තොත් නම් ඇති කියලා නෑ ඒක ඉවරුණාම තමයි ඊළඟට එන්නේ. ආන් ඌණයි කොච්චර දුන්නත් මදි කියනවා. අතෘප්තිමත් කියනවා. අපිට තෘප්තිමත් කරන්න තියෙන්නේ පින්ගන්නේ ගොඩක් නෑ හයයි. මොනවාද? ඇස කන නාසය දිවකය මනස උපන්දා ඉඳන්ම රූප බැලුවා. දැන් ඇතිද? නෑ තව පෙන්නන්න ඕන. උපන්දා ඉඳන්ම සද්ද ඇහුවා. නෑ ඊළඟ සින්දුවත් අහන්න ඕන. උපන්දා ඉඳන්ම ගඳ සුවඳ වින්දා. නෑ තවත් ඕන. උපන්දා ඉඳන්ම කෑවා. දැන් තෘප්තිමත්ද? රසට කෑව ඇති මදි. තව ඕන. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා කියනවා තණ්හා දාසෝ. තණ්හාව තමයි ස්වාමියා. තමන් කවුද? දාසයා. තණ්හාව කියනව මට මදි. තව ඕන කියනවා. එතන මොකද කරන්නේ? දෙන්නම් කියනවා. ඊට පස්සේ ඇසට රූප පෙන්වන්න තන තන එක්කන් යනවා. කවුද එක්කන් යන්නේ? තණ්හාව අණ කරනවා. යමං යමං මට පෙන්වපන් කියනවා. එතකොට තමන් දාසයා තණ්හාව කියන කියන වැඩේ කරනවා කියනවා. අපේ ස්වභාවය එහෙම නෙමෙයිද? තණ්හාව තමයි ස්වාමියා, අපි තමයි දාසයා. තණ්හාව කියනවා, ස්වාමියා කියනවා, දැන් ඔය රසට කන්න ඕන මදි කියනවා. ආ දෙන්නම් කියලා එක්කන් යනවා. ගිහිල්ලා කන්න දෙනවා. එතකොට තණ්හාව නැමැති ස්වාමියා කියනවා, අපි දාසයා, අපි කරනවා. එතකොට අපි අදාස බව කියන්නේ ආරක්ෂිත බවක්ද? යටත් වෙලා ඉන්නවා කියන්නේ රැකවරණයක් තියෙන තැනක්ද? නෑ. අපි යට වෙලා ඉන්නේ. හිතන් ඉන්නේ අපි කරනවා කියලා. නෑ. අරයාන කරනවා, තණ්හාව අණ කරනවා, ඕ ඊට පස්සේ දාස භවය සිද්ධ කරනවා අපි. රට්ටපාල ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය අනාරක්ෂිත කාරණා හතර දැකලා කියනවා මම පැවිදි වුණේ මේසා ඥාති පිරිසක් මේසා ධනස්කන්ධයක් අතහැරලා මම පැවිදි වුණේ ඕන්න ඕකයි කියනවා. එහෙමනම් පින්වන්නේ දැන් ඔය කියපු ඔක්කොම කාරණා වලින් එකකින්වත් අපිට මිදෙන්න පුළුවන්ද? මේ ජීවන ජීවිතයේ ඉඳගෙන නම් ඕක කරන්න පුළුවන් කමක් නැහැ. කයට කොහෙන්වත් රැකවරණයක් සලසන්න බෑ. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක එහෙම කරන්න බැරි කොට එහෙනම් අපි රැකවරණයක් සලසා ගන්නේ කොහොමද? දැන් ඔබට තේරෙනවද මේක නම් රකින්න කොහොමවත් පුළුවන් කමක් නැහැ. මේක රැක ගන්න පුළුවන් වුණා නම් කවුද කැමති කෙස් ටික සුදු වෙනවට? කවුද කැමති දත් ටික වැටෙනවට? කවුද කැමති අර කලින් තිබිච්ච පෙනුම නැති වෙලා ගෙහෙලා නිකන් මේ මොකද්ද වෙලා යනවට? ආ නේ, කවුද කැමති මේ ඇවිද ගන්න වැරුව ජග්ගර සකට කියනවා චක චක ගකා යන කරත්තේ තියෙන්නේ ආන් ඒ වගේ යන්න කවුද කැමති? මේකට රැකවරණයක් දෙන්න බෑ. මේකට මොනවා කවලවත් මොනවා ගන්දලාවත් කොයි නිවහනේ තිබිලවත් රැකවරණයක් දෙන්න පුළුවන් කමක් නෑ. අන්න ඒ නිසා මේකට අපි එහෙමනම් රැකවරණයක් හදාගන්න පුළුවන් ක්‍රමයක් හොයන්න ඕන. ඒකටත් භාග්‍යතුන් වහන්සේ ක්‍රමයක් තියෙනවා කිව්වා. දැන් මේ කය පරිහරණය කරද්දී අපිට නොතේරුණාට අපිට සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මේක කරන කරන මොහොතක් පාසා ගත වෙන තප්පරයක් පාසා එක මොහොතක්වත් රැස් නොවී නොතිබෙන හිතුවත් නැතත් දිගටම රැස් වෙන දෙයක් තියෙනවා. මොකද්ද? කර්මය රැස් වෙනවා. මොකද්ද රැස් වෙන්නේ? කර්මය. අන්න ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතර නිතර කරුණ ටිකක් සිහි කරන්න කියනවා. මොකද්ද සිහි කරන්න කියන්නේ? මම ජරාවට පත් වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කියනවා. මම ලෙඩ වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කියනවා. මම මැරෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කියනවා. අකමැතිම ටිකනේ ඒක තමයි. හැබැයි රැකවරණයක් හදාගන්න නම් නිතර නිතර සිහි කරන්න කියනවා. දැන් ඒක සිහි කරන්න ඕන මේ ඉඳගත්තම විතරක් නෙමෙයි පින්වත්නි. දැන් අපි හිතමු ඔබට නිවහනක් නැහැ, ගෙයක් නැහැ. ඔබ ගත කරන හැම මොහොතකම මේ ගේ පිළිබඳ බලාපොරොත්තු සිත නැද්ද හිතේ? ගයක් නැති කෙනෙකුට මොකද්ද තියෙන්නේ? ඒ සිහිනේ තියෙනවනේ, ඒ පැතුම හැම තිස්සෙම තියෙනවනේ. උදේ නැගිට්ටත් තියෙනවා, දවල්ට කන්න ගියත් තියෙනවා, ඇඳුමක් ගන්න ගියත් තියෙනවා. ඇයි? වැඩියෙන් වියදම් කරන්න කැමති නැහැ, අරකට ඉතුරු කරගන්න ඕනේ. හැම තිස්සෙම තියෙනවා. ආන් ඒ වගේ තියෙන්නේ මොන ඊගාවට හිතන්න කියනවා. නිතර නිතර හිතන්න කියනවා. මම ප්‍රියයන්ගෙන් වෙන් වෙන ස්වභාවයෙන් යුතු කෙනෙක් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ටික හිතන්න කියන්නේ මේකයි කියනවා. හේතුව කියනවා. ජරාවටපත් වෙනවා කියලා හිතන්නේ නැති කෙනාට එයා මත් වෙනවා කියනවා මොන මදෙන්ද? යෞවන මදෙන්. යෞවන මදෙන් මත් වුණාම කයින් කරනවා, වචනෙන් කියනවා, හිතෙන් හිතනවා. ඒ තුنينම සිද්ධ වෙන්නේ දුසිරිතේ කියනවා. කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ. ලෙඩ වෙනවා කියලා හිතන්නේ නැති කෙනාට එයා මත් වෙනවා ආරෝග්‍ය මදෙන්. දැන් මට හෙට මාව ඇඳට වැටෙයි කියලා හිතෙනකොට අද ගණන්කාරකම් පෙන්වන්න පුළුවන්ද? බෑ. අද මුකුත් කරන්න බෑ. එතකොට නිතර නිතර ඒක සිහි කරනවා නම් එයා කාය දුස්චරිතයෙන් වැළකිනවා කියනවා. අන්න ඔබට නොතේරුණාට රැකවරණයක් හැදින ක්‍රමේ. එයා වචී දුෂ්චරිතයෙන් වැළකෙනවා කියනවා. අන්න අරක හිතන්න පටන් ගත්තම ඔබට නොතේරුණාට ඔබට රැකවරණයක් හැදෙන ක්‍රමේ. එයා මනෝ දුෂ්චරිතයෙන් වැළකිනවා කියනවා. ඔබට නොතේරුණාට අන්න අපිට රැකවරණයක් හැදෙන ක්‍රමේ. යම් කෙනෙක් හිතනවා නම් මම නිතර නිතර මැරෙනවා කියලා, ජීවිත මදය හේතු කරගෙන, ජීවිත මදය කියන්නේ මේ පැවැත්ම ගැන තියෙන මත්වීම. දෙන්නද? දැන් අපිට මොකක් හරි වුණාම හරි ආපු දෙන්කු ඊළඟ දවසේ දෙන්නම් කියලා හිතෙනවා. ඊළඟ දවසේ වෙද්දි මම මැරෙයි කියලා හිතෙනවා නම් මොකද හිතෙන්නේ? නෑ, එහෙම කරන්න ඕනේ නෑ. එයා කරගත්තු එක එයා අරගෙන යයි කියලා හිතන්න හිත පෙළඹෙනවා. අන්න ජීවිත මදේ හේතු කරගෙන යම් කාය දුෂ්චරිතයක් ඇති වෙනවද, වචී දුෂ්චරිතයක් ඇති වෙනවද, මනෝ දුෂ්චරිතයක් ඇති වෙනවද, ඒකෙන් වළකිනවා. අන්න අපිට නොතේරුණාට ඒක හිතන්න පටන් ගත්තාම මොකද්ද සිද්ධ වෙන්නේ? රැකවරණයක් අපිට උදා වෙනවා. ඒ රැකවරණය මෙලවට විතරක් නෙමෙයි, කොහාටත් එක්කද? පරලොවටත් එක්ක. දැන් ඔබ දාන මෙහෙ දාන ඉන්ෂුරන්ස් මෙලොවට විතරනේ නේද? ඒකෙන් පරලොවට මුකුත් රැකවරණයක් නෑ. මෙහෙ හදන ගෙවල් මෙලොවට විතරනේ, පරලොවට රැකවරණයක් නෑ. අන්න ක්‍රමේ ඊගාවට හිතන්න කියනවා, නිතර නිතර හිතන්න කියනවා, මම ප්‍රියයන්ගෙන් වෙන් වෙන කෙනෙක් කියලා. ඕගොල්ලන්ගේ ප්‍රියයෝ කවුද? ඕ, ස්වාමියාට භාර්යාව ප්‍රියයි, භාර්යාවට ස්වාමියා ප්‍රියයි, දරුවන් ප්‍රියයි, අම්මා ප්‍රියයි, තාත්තා ප්‍රියයි, සහෝදර සහෝදරියෝ, ඥාති හිත මිත්‍රාදීන් ප්‍රියයි. නිතර නිතර හිතන්න කියනවා, මම ප්‍රියයන්ගෙන් වෙන් වෙන කෙනෙක් කියලා. ප්‍රිය දේවල් හේතු කරගෙන යමක් උපදිනවා නම්, යමෙක් කාය දුස්චරිතයේ දෙනවා නම්, වචී දුස්චරිතයේ දෙනවා නම්, මනෝ දුස්චරිතයේ දෙනවා නම්, ඒකෙන් වළකිනවා කියනවා. අන්න ඒක හිතන්න ගියාම තමන්ට රැකවරණයක් සැලසෙන ක්‍රමේ, වෙන ක්‍රමයකින් බෑ. ඊගාවට හිතන්න කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ කන බොන දේවල් වල ඒකාන්ත විපාකයක් තියෙනවා කියන. මොන වගේද? කන බොන දේවල් වල ඒකාන්ත විපාකයක් තියෙනවා කියන. මොකක්ද ඒ විපාකයක්? කිව්වට තේරෙන්නේ නැත්නම් රිසල්ට් එකක් තියෙනවා කියන. කන බොන දේවල් වල ඒකාන්ත රිසල්ට් එක මොකද්ද? හා, ඌ ඒකට තමයි කියන්නේ මුත්‍රා කියලා, මල පහ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා නාගිත සූත්‍රයේදී. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක දේශනා කරනවා, ප්‍රිය දේවල් වල ඒකාන්ත විපාකයක් තියෙනවා කියන. ප්‍රිය දේවල් වල ඒකාන්ත විපාකයක් තියෙනවා කියනවා. දැන් ඔබට ප්‍රිය දේවල් තියෙනව නේද? අපි ප්‍රිය දේවල් ලං කරගන්නද කැමති, ඈත් කරලා තියාගන්නද කැමති? මොකටද කැමති? ලං කරලා තියාගන්නනේ. රෙජිස්ටර් කරලා හරි තියාගන්න ඕන. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යමක් ප්‍රියද, ප්‍රිය දෙයි ඒකාන්ත විපාකයක් තියෙනවා කියන. මොකද ඒ? ඒකට තමයි කියන්නේ කියනවා දුක කියලා. ඒකට තමයි කියන්නේ කියනවා දුම්නසය කියලා. ඒකට තමයි කියන්නේ කියනවා සුසුම් හෙලීම කියලා. ඒකට තමයි කියන්නේ කියනවා මේ පිච්චෙනවා කියලා, පරිදේවනා කියලා, දෙවිල්ල මාව දනවා කියලා කියන්නේ ඒකට කියනවා. බලන්න ඔබ කල්පනා කරලා, ඔබට යම් දුකක් ආවද එතන තිබිලා තියෙන්නේ මොකද්ද? එතන ප්‍රිය දෙයක් තිබිලා තියෙන්නේ. එයින් තොර දෙයකින් දුකක් හටගනීද? ප්‍රිය දෙයක් ප්‍රිය නැති දෙයකින් දුකක් හටගනීද? හටගනීවිද? නෑ. ඒකාන්ත විපාකය කියනවා. භාග්‍යතුන් වහන්සේගේ වචනයක් කවදාකවත් බොරු වෙන්නේ නෑ. අන්න ඒ නිසා හිතන්න කියනවා නිතර නිතර මම ප්‍රිය දේවල් වලින් වෙන් වෙන කෙනෙක් කියලා. ඊගාවට හිතන්න කියනවා කම්මස්සකම්. මම කර්මය තමන්ගේ දායාදේ කරගත්තු කෙනෙක්. කම්ම යෝනි කර්මය උපත කරගත්තු කෙනෙක්. කම්ම බන්දු කර්මය ඥාතියා කරගත්තු කෙනෙක්. කම්ම පටිසරණෝ කර්මය පිලිසරණ කරගත්තු කෙනෙක්. යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. මම යම් කර්මයක් කළොත් කල්යාණං වා යහපත් හෝ පාපකං වා අයහපත් හෝ තස්ස දායාදෝ භවිසාමිති. ඒක තමයි අත මිට මොලෝගෙන උපදින්නේ කියනවා. ඒ උපදින තැන සමහර වෙලාවට නිරේ, සමහර වෙලාවට තිරිසන් ලෝකේ, සමහරලාට ප්‍රේත ලෝකේ. සෙම්ම සොටුවත් කන්න නෑ කියනවා. එතකොට සමහරලාට දිව්‍ය ලෝකේ, සමහරලාට බ්‍රහ්ම ලෝකේ, සමහරලාට මනුස්ස ලෝකේ. හැබැයි මතක තියාගන්න ඕන යාදිසම් වපතේ බීජං. යම් ආකාරයෙන්ද බිජුව පුරන්නේ තාදිසං හරතේ පලං. දැන් එක බිජුවක් දැම්මයි පස්සේ එක ගෙඩිය දෙන්නේ ගහේ. අපි දැන් වී ඇටයක් දැම්මොත් එහෙම එක වී ඇටේද ඵලයේ හැටියට එන්නේ නෑ. ඒක පැටවු ගහලා ගොඩාක් එනවා. පිනත් එහෙමයි පින්වත්නි. අනිත් එකත් එහෙමයි. මොකද්ද? පවත් එහෙමයි. බොහෝ විපාක සිද්ධ වෙනවා. දවසක් උපාසක මහත්තයෙක් හිටියා, බොහෝම සිල්වත්. මේ උපාසක මහත්තයා ඉතින් සිල් අරගෙන බහුවෙන්ද උදේම නැගිටලා මේ දොළගාවට ගියා මූණ හොදගන්න. හොරෙක් රෑ හොරකම් හොරකමේ ගිහිල්ලා මේ එන ගමන් දැක්ක මෙයාගේ සිල් ඇඳුම් ටික තියෙනවා. දැන් පිටිපස්සෙන් පුරුෂයෝ පන්නනවා, මිනිස්සු පන්නනවා. එතකොට තමන් බේරෙන්න නම් තමන් වෙනුවට වෙනින් කෙනෙක්ව හවුනොත් තමයි බේරෙන්න පුළුවන්. නැත්තම් දිගටම පන්නනවනේ. හොර බඩු ටික අරයාගේ ඇඳුම් ටික අස්සේ දාලා දිව්වා මෙයා. මිනිස්සු ටික ආවා, උඹ දැන් මේ සිල් රෙදි පුරව ගන්නනේ. බැලුව බඩු ටික තියෙනවා, මෙයා තමයි හොරා කියලා ගැහුවා. ගහ පොල්ලෙන් ගහපු ගමන් මැරුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේට ස්වාමීන් වහන්සේලා කිව්වා, නේ ස්වාමීන් වහන්සේ මේ විහාරේ භාග්‍යතුන් වහන්සේ මේ විහාරේ සිල්ගත්තු මිනිසයා ආන් අතන මේ පොකුණ ගාව දොළ ගාව මරලා දාලා කියලා. මේ හරි අසාධාරණ නොසුදු වී යුතු දෙයක් සිද්ධ වුණේ කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි ඕක දැන් නම් ඉතින් සිද්ධ වෙන්නේ නොවිය යුත්තක් වගේ පේන්න පුළුවන් කියනවා. ඒ වුණාට වෙලා තියෙන්නේ නම් විය යුත්තක්මයි කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාට හරි පුදුමයි. එතකොට අහනවා, ස්වාමීනි මෙහෙම වුණේ මොකද කියලා අහනවා. එතකොට කියනවා, මෙයා ඉස්සර කැලේක හොරු රැලක් හිටියා කියනවා. රාජ්‍යරුව පනවලා තිබ්බා කියනවා මේ රාජපුරුෂීන්ව මේ කැලේ ගාවට එන මිනිස්සුන්ව නිරුපද්‍රිතව කැලෙන් ඈතර කරන්න. මෙයා එහෙම හිටපු මේ රාජපුරුෂ බැටල් එකක නායකයා, ලොක්කා. ඒ කණ්ඩායමේ ලොක්කා. දවසක් ආවා කියනවා, තරුණ බිරිඳකුයි ස්වාමියෙකුයි දෙන්නේ මේ රාජපුරුෂයාට මේ බිරිඳට හිත කියා කියනවා. එතකොට මේගොල්ලන්ගේ දැන් හවස් වරුවේ ආවේ දැන් අන්තිම ට්‍රිප් එක ඊතර කරවන්න පුළුවන්. නමුත් මේ මිනිහා මේක කරේ නැහැ කියනවා. අද බෑ, දැන් යන්න බෑ, දැන් රෑ වෙනවා, අත ඔහේ ඉන්නවා කියලා නවතර කරගත්තා කියනවා. දැන් මෙයා රෑ එළී වෙනකම් ප්ලෑන් එක මොකද්ද? අර මිනිස්සයව නැති කරන්නේ කොහොමද කියලා. ඇයි ඒ? බිරිඳට හිත ගිය නිසා. මෙයා මොකද කරේ? මෙයාගේ තව චරපුරුෂයෙකුට, රාජපුරු මේ සෙබලෙකුට කීවා කියනවා, නුඹ එහෙමනම් මේක අරුන්ගේ කරත්තේ හංගපන් කියලා. මොකද්ද දුන්නේ? මැණිකක්. ඊට පස්සේ පහුවෙන්ද උදී දැන් ඔක්කොම ලෑස්ති කරා, කරත්ත ටික පිටත් කළා. මෙයා පිටත් කළා සුළු මොහොතකින්. මෙයා මොකද කරේ? කවුද මේක ගත්තේ, මේ මෙතන තිබ්බ එක හොරකම් කරේ කියලා මහා සද්දයක් දැම්මා. දැන් හැමෝම කලබල වෙලා. කාමරේ තිබ්බ මැණික නෑ. ඊට පස්සේ පැනෙව්වා කියනවා, වහාම අර පිටත් වෙච්චි කරත් ඔක්කොම ටික නවත්තන්න කියලා. නැවැත්තෙව්වා. ඉතින් එක එක චෙක් කරගෙන දැන් යනවා. දැන් මේක ප්ලෑන් එකක් නේ. අනේ අර අහිංසකයාගේ කරත් තිබිලා මොකද්ද හම්බුනේ? මැණික හම්බුණා. තෝ නේද මේ ගුණයන් නැති එක රෑට මගෙම්ම කාලා ඉවර වෙලා මගේම තිබ්බ ටික හොරකම් කරගත්තා කියලා ගහලා මැරුවා. ඊට පස්සේ බිරිඳව තමන්ගේ කරගත්තා කියනවා. එදායේ කරපු එක. හැබැයි එකවතාවක් නෙමේ, දැන් ওই උපාසක මහත්තයා වෙලත් පොළු පාර කාලා මලා. එක තැනක තියෙනවා ධම්මපද අට කතාවක, මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් නැවකෙද්දී ඒ නැව යන්නේ නැතුව නතර වුණා. ඉතින් මේ නැවේ ඉන්න කවුරු හරි පෞකාරයක ඉන්නවා කියලා හිතලා තමයි මේගොල්ලෝ මොකද කරේ, පෞකාරය හොයන්න ඕනා කියලා හෙව්වා. අනේ හවුනේ කවුද? මේ නැවේ ඉන්න කපිතාන්ගේ බිරිඳ. තුන්සරයක් හෙව්වා. තුන්සරේදීම හවුනේ කවුද? මෙයාව. අර තුන්ඩු දාලා ඉතින් හොයනවා ඒ කාලේ හැටියට. එතකොට කරපු වැඩේ මොකද? මේ මිනිස්සු ඔක්කොම කෑ ගහලා වැලි කොට්ටයක් බෙල්ල බැඳලා ඉවරලා මූදට තල්ලු කරා කියනවා. භාග්‍යතේ නැවේ ස්වාමීන් වහන්සේලා පිරිසකුත් හිටියා. මේ ස්වාමීන් වහන්සේලා එතරට වැඩියයි පස්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනම් කියනවා, අනේ ස්වාමීන් වහන්සේ, නොදැකිය යුතු දෙයක්ම දැක්කා, මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කිව්වා. අපි එද්දී හිටපු නැවේ මේ සුරූපී ගැහණියක්ව වතුරේ ගිල්ලලා මැරුවා කිව්වා. අපිට කරන්න දෙයක් තිබ්බේ නැහැ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, ඔය කෙනා අදෙයියේ නෙමෙයි කිව්වා. ඔය වැලි කොට්ටේ බෙල්ල බැඳගෙන වතුරේ ගිලුනේ. ඔය 101 වෙනි වතාව කිව්වා. කී වෙනි වතාවද? 101 වෙනි වතාව. ස්වාමීනි, මෙයා කරපු කර්මය මොකක්ද කියලා ඇහුවා. මෙයා කරපු කර්මය තමයි එක ජීවිතයකදී බල්ලෙක් එක්ක කේන්ති ගිහිල්ලා ගෙදරම ඇති කරපු බල්ලා. මේ බල්ලා පස්සෙන් හැමතිස්සෙම එද්දි ගමේ ඉන්න කොල්ලෝ විහිළු කරන්න පටන් ගත්තා. එතකොට කොල්ලුත් එක්ක නෙමෙයි මෙයාට කේන්ති ගිය කාත් එක්කද? බල්ලත් එක්ක. බල්ලව පුරු වතුරු පුරවපු කලයක ගැට ගහලා වතුරට දැම්මා කියනවා. ඒකේ විපාකේ. දැන් කීවෙනි වතාවද? 101 වෙනි වතාව කියන ওই වැලි කොට්ටයක් කරේ බැඳගෙන මේ වතුර කිලුනේ. එදකොට බලන්න වින්වන්නේ, භාග්‍යතුන් වහන්සේ නිතර හිතන්න කීවා. මොකද්ද? මම කර්මයේ දායාද කරගන්න කෙනෙක්. මමම කරන එකේ රිසල්ට් එක, ඒකේ රිසල්ට් එක කාටද නෙලන්න වෙන්නේ? Tamanටමයි. පින්වන්නේ, මිදි හිටෙව්වොත් මොනා දෙන්නේ? මිදි කෙටියනවා. තිත්ත කොහොඹ හිටෙව්වොත් මිදි එනවද? මිදි කඩන්න හම්බෙන්නේ නෑ. තිත්ත දේ හිටෙව්වොත් පොත්තත් තිත්තයි. එලයත් තිත්තයි, අරටුවත් තිත්තයි, කොලත් දලුත් තිත්තයි, කොලත් තිත්තයි, අතුත් තිත්තයි, ඔක්කොම තිත්තයි. පාපකාරීච පාපින. අන්න නිතර නිතර හිතන්න කියනවා, මම කර්මයේ දායාද කරගත්තු කෙනෙක්. අන්න එතකොට මොකද වෙන්නේ? එහෙම හිතද්දී කාය දුස්චරිතයෙන් යා වලකිනවා, වචී දුස්චරිතයෙන් වලකිනවා. දැන් වචී දුස්චරිතය කියද්දී පින්වන්නේ, මේ ඒ කාලේ හිටියා මේ කුෂ්ඨ රෝගියෙක්. මෙයා හිඟා කුෂ්ඨ රෝගියෙක් කියන්නේ ඇඟ පුරාම හොරි හැදිලා. දැන් මම ලංකාවේදී දැකලා තියෙනවා මේ ඉන්නු හැදිලා ඇඟ පුරාම, මූණ බලපුවාම මූණ ඉන්නෝ මේ 100-200ක් විතර, එක ළඟ මිදි වළු වගේ. දැකලා තියෙනවද ඔබ? මම දැකලා තියෙනවා. ආන් ඒ වගේ. එතකොට ඒ වගේ කුෂ්ඨ රෝගියෙක් ඇඟේ හැම තැනම කුෂ්ඨ හිඟන්නේ. මෙයා දවසක් දැක්ක පිරිසක් වහල් වට වෙලා ඉන්නවා, කන්න බෙදෙනවා කියලා හිතලා ගියා. අනේ නෑ, භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ආපු එකේ බණ අහලා යනවා කියලා මෙයා දැන් මහන්සි හින්දා එතනම ඉඳගත්තා. හැබැයි එදා ධර්මයේ අවබෝධ කළේ මෙයා විතරයි. මෙයා එදා සෝතාපන්න වුණා. මෙයා සෝතාපන්න වෙලා දැන් කවුද මේ කුෂ්ඨ රෝගියා? අන්ත අසරණ දුගී, පිලකට ගියත් කඩපිලකට ගියත් මිනිසු පහින් ගහලා එලවන කෙනා. ඇයි මැස්සුයි ඔක්කොම එනවනේ මෙයත් එක්කනේ, ගන්ධස්සාරේ බෑනේ. ඉතින් එලවනවා. එතකොට මේ මිනිස්සයා ධර්මය අහලා අවබෝධ කරලා ගිහිල්ලා සෙනක පීරගෙන ගියා. එතකොට ඔය හොඳට සෙන් පවුඩර් දාලා ඉන්න කට්ටිය ඇයියා කියලා අයින් වෙනවා ඇතිනේ. මම හිතන්න සෙනඟ මැදින් මෙයා යද්දි මේක මේ කොහෙ රින්දනවද කියලා හිතන්නේ නැතිනේ. මෙයා සෙනඟ පීරගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට ගෙහිලා හැරමිට්ට පැත්තකින් තිබ්බා. තැටිය පැත්තකින් තිබ්බා. කඩමාළු ටික පැත්තකින් තියලා වැඳා. වැඳලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ධර්මය අවබෝධ වුණා. ඔබ වහන්සේ මාගේ සාහස්ෘන් වහන්සේ වෙනසේක කියලා වැඳා. වැඳලා ගියා යන්න. හැමෝටම පුදුමයි. යද්දි හරකෙක් ගැනලා මලා. හවස්වරුවේ කතාව ඇති වුණා, නේ මේ මිනිස්සයා මේ ධර්මය අවබෝධ කළා කියලා වැඳලා ගියා හරකෙක් ගැනලා මලා. ඉතින් ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. අහපුවම් භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ මහණෙනි ඔය කෙනා ධර්මය දැක්කා කියලා ඒ කිවි ඇත්තටමයි කිව්වා. බොරුවක් නම් නෙමෙයි කිව්වා, එයා සෝතාපන්න වුණා කියන. එතකොට ස්වාමීන් වහන්සේලා ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උය මිනිස්සයා ඔච්චර එහෙමනම් පින තිබ්බනම් මේ බණක් අහලා සෝතාපන්න වෙන්න, මේ කුෂ්ඨ හැදිලා ඔච්චර දුක් විඳින අවල් එකකටද කියලා ඇහුවා. එතකොට කීවා, මහණෙනි ඔය වචනේ පොඩ්ඩක් වරද්දගත් එකක් කීවා. තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නම පින්ඳපාතේ වඩිද්දී මෙයා වෙනින් ජීවිතයක රාජකුමාරයෙක් කියනවා. මෙයා අස්සයාපිටේ යනවා උයනට. දැන් අර ස්වාමීන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ පාංශු කූල සිවුරක් පුරවගෙන මේ මැටි පාත්‍රයක් අතේ අරගෙන පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ යනවා කියන එක අපි ඔය දැන් මේ ටිකක් ගෞරව සහිතව කිව්වට මොකද්ද කියන වචනේ? පිඬු සිඟා යනවා. හිඟමනේ යනවා මේ. ඒ කියන්නේ ඉඳුල් හිඟාක කා යනවා කියන්නේ. කිමේ කියන්නේ? ඇයි ඉඳුල් දුන්නොත් එපා කියන්නේද? නෑ. භාග්‍යතුන් වහන්සේටත් ඉස්සෙල්ලාම හම්බුනේ බෝසත් ගිහි ගියත් හැරන පිලුණු වෙච්චි පිට්ටුවක් කියනවා. පිලුණු වෙච්ච එකක්. එතකොට බලන්නකො, රජගෙයි සූප ව්‍යංජන වළඳලා ආපු කෙනා ඉස්සෙල්ලම පිලුණු වෙච්ච පිට්ටුවක් කන්න ගියාම ඔබට පුළුවන්ද? ආන් එතකොට එහෙම තමයි හිඟමනේ කියේ. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේව දැක්කම අර කුමාරයා අසයා පිටේ යන ගමන් වචනයක් කියන් ගියා. මොකාද මේ හිඟන කුෂ්ටයා කියලා කියාගෙන ගියා. දැන් එයා මත් වෙලා ඉන්නේ නැත්තේ මොකෙන්ද? යෞවන මදයෙන් ඉන්නේ නැත්තේනේ. ආන් අර වචනේ කියාගෙන ගියා. දැනුත් ඔය කොල්ලෝ ඉන්නේ බයිසිකල් වලින් එහෙම යද්දි විසිල් එකක් ගහලා හුහුවක් තියලා මොනවා හරි කියාගෙන යන්නේ. මන් දන්නේ නැහැ මෙහෙත් ඇති. ඉතින් එහෙනම් ඕන තරම් ඉන්නවා. එහෙම කියාගෙන ගියා. මොකද්ද කිව්වේ? කවුද මේ හිඟන කුෂ්ටයා කියාගෙන ගියා. ආම් වැරදුනා. මොන කර්මයේද වැරදුනේ? වචී කර්මයේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ ජීවිතේ නිරේ කියනවා. නිරේ බොහෝ කාලයක් විඳවලා විඳවලා විඳවලා ආවා. උපනුපන් ජාති හැමදාම හිඟන්න කියනවා. උපනුපන් ජාති හැමදාම කුෂ්ඨ රෝගියා කියනවා. බල්ලෙක් වෙලා හිටියත් කුෂ්ඨ තමයි. දැකලා නැද්ද එහෙම අය? ආම් බලන්න. එතකොට එමනම් අපිට රැකවරණයේ තියෙන්නේ මොකක් තුලද? අර කරුණු සිහි කරලා සිහි කළා රැකවරණය හදා ගන්න ඕන, රැක ගන්න ඕන. කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය නිතර නිතර හිතන්න කියනවා. ඒක හිතනවා නම් තමන්ගේ ජීවිතේට රැකවරණයක් තියෙනවා. එයින් පිට රකින්න බෑ. හැබැයි වින්නන්නේ කය රකින්නත් බෑ, වචනේ රකින්නත් බෑ. මොකක් රකින්න නැතුවද? මොකක් රකින්න නැතුවද? ඕ සිත රකින්න නැතුව මොකුත් රකින්න බෑ. ඒකයි මං මුලින්ම මේ දේශනාව ආරම්භ කරද්දී භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් කීවේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අරක්කිතං මහතෝ අනත්තාය සංවත්තති. ඒකේ තේරුම තමයි මහණෙනි එකම එක දෙයක් අරක්කිතං රැක්කේ නැත්තං මහතෝ අනත්තාය සංවත්තති බොහෝ කොට අනර්ථයේ පිනිස පවතින දෙයක් වෙනින්දයක් නැහැ කියනවා. නාහම් භික්කවේ අඤ්ඤං වෙනින්දයක් නැහැ කියනවා. රැක්කේ නැත්තම් බොහෝම අනර්ථයේ පිනිස පවතින යත ඉදං චිත්තං. ඒ වෙනින්දයක් නැති දේ මොකද්ද? සිත. සිත රැක්කේ නැත්තම් මහණෙනි සිත නොරැකීම කියන කාරණේ නිසා ඒතරම් අනර්ථයේ පිනිස පවතින දෙයක් බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. චිත්තම් භික්කවේ අරක්කිතං මහතෝ අනත්තාය සංවත්තති. මහණෙනි සිත නොරැකීමෙන් බොහෝ අනර්ථයේ පිනිස පවතිනවා කියනවා. චුට්ටක් නෙමේ. එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න අපි මේ ජීවිතේ අපි හිතන්නේ අපි බුද්ධිමත් කියලා නේද? අපි හිතන්නේ අපි උගත් කියලා. අපි හිතන්නේ අපි ගොඩාක් බුද්ධිමත් කියලා. අපිට නිකන්වත් හිතෙනවද? ඔන්න අපි කියනවා වැස්ස. අපි කියනවා මේ තෙමෙන්නේ නැතුව කුඩි අරන් යන්න කියනවා. අම්මලා දරුවන්ට කියනවනේ. ඔන්න එහෙනම් කුඩේ ගෙනියන්න කියනවා. නිකන්වත් එළියට බහිද්දි කියනවාද පුතේ හිත රැක ගන්න කියලා? කවුරුවත් කියනවාද? කවුරුවත් කියන්නේ නැහැ. එහෙනම් අපි නිකන්වත් අපිට අදහසක් පහළ වෙනවද මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් තොරව හිත චුට්ටක් රකින්න ඕන කියලා? නිකන්වත් හිතෙන්නේ නැහැ. හිතෙන්නෙම කය රකින්න ඕන. හිතෙන්නෙම කය රකින්න ඕන. බඩගින්නෙන් රැක ගන්න ඕන, වැස්සෙන් රැක ගන්න ඕන, උණුසුමෙන් රැක ගන්න ඕන, හීතලෙන් රැක ගන්න ඕන, සොර හතුරන්ගෙන් රැක ගන්න ඕන. හැමතිස්සම හිතෙන්නේ කය රැක ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක රකින්න බැ. තාවකාලිකව පොඩි පැලස්තරයක් දාගන්න නම් පුළුවන්. නමුත් අර ඇදගෙන යද්දි කොහට ඇදගෙන යද්දිද? ජරාවට, ලෙඩවීමට, මරණයට ඇදගෙන යද්දි කිසි විදියකින් රකින්න බෑ. හැබැයි මේ රැකගන්න දෙයක් තියෙනවා. ඒක අපිට පේන්නේ නෑ. මොකද්ද රැකගන්න තියෙන්නේ? සිත. හිත රැකගත්තොත් පින්වත්නි, මෙලවත් යහපත පිණිස පවතිනවා. පරලොවත් යහපත පිණිස පවතිනවා. කොහොමද මේක රකින්නේ? මොනවයින්ද රැකිය යුත්තේ? දවසක් පසේ නදී කොසල් රජතුමා ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිස්සෙකගේ ජීවිතයේ තුල තමන්ට අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම් කරුණු කීයක් තියෙනවද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ රජතුමනි කරුණු තුනයි තියෙන්නේ කීවා. ඒ තමයි රාග, දේශ, මෝහ. මොනවයින්ද රකින්න තියෙන්නේ? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්. ආන් ওই ටිකෙන් රැකගන්න නම් අපි අපේ මුළු ජීවිතේම රකින්න ඕන. හිතට ඔක්කොම දේවල් එන්නේ මොනව හරහාද? සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, කොට්ටිත ස්වාමීන් වහන්සේ, ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ, මේ ආයතන පහක් තියෙනවා කියනවා. ආයතන කීයක්ද? පහක්. ඇස, කන, නාසය, දිව, කය. මේවට පිළිසරණ කවුද කියලා අහනවා. එතකොට උත්තරේ දෙනවා ආයස්මතුන් වහන්සේ, ආයතන පහක් තියෙනවා, ඉන්ද්‍රියන් පහක් තියෙනවා කියනවා. ඇස, කන, නාසය, දිව, කය. මේ ඔක්කොම අත්දකින්නේ හිත කියනවා. කවුද මේ ඔක්කොම අත්දකින්නේ? සිත. සිතට තියෙන පිළිසරණ මොකද්ද කියලා අහනවා. සිතට තියෙන පිළිසරණ තමයි සිහිය. එතකොට හිතට පිළිසරණ හදාගත්තා නම් අපි මේ ඔක්කොම රැක්ක වෙනවා. දෙන්නද කියන එක. හැබැයි අපිට මේ හිතට පිළිසරණේ හදාගන්නේ නැතුව ඇහැට පිළිසරණයක් එහෙනම් නැහැ. කනට පිළිසරණයක් නැහැ. නාසයට පිළිසරණයක් නැහැ. දිවට පිළිසරණයක් නැහැ. කයට පිළිසරණයක් නැහැ. ඇයි? මේ ඔක්කොගෙම නායකයා කවුද? සිත. එහෙනම් එයාව රැකගත්තොත් අනිත් ඔක්කොම රැක වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙයාව රකින්නේ කොහොමද කියලා. කියනවා රකින්න ක්‍රමේ තමයි අනිත් ඔක්කොගෙමත් මේ ටිකම තමයි තියෙන්නේ. මේක පරිහරණය කරද්දී දැන් අපි හිතමු අපි ඇහෙන් රූපයක් දකිනවා කියලා. මොකද්ද උපදින්නේ? එක්කෝ මන අපි හුදිනවා, ශා ලස්සන කියලා නේ. එක්කෝ අමන අපි හුදිනවා. එක්කෝ මන අපේ යමන අපේ දෙකම උපදිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් දැක්කේ කොහෙන්ද? මනාප යමනාප කොහෙද තියෙන්නේ? අන්න දැක්කද? මෙහෙන් දකිද්දි වැඩ කරන්නේ කොහෙද? එහි සිත් වැඩ කරන්නේ. දැනගන්න කියනවා මේක හටගත්තු ගමන් උපජ්ජති මනාපං, ඔන්න හටගත්ත කැමැත්තක් කියලා. ඔබට හිතෙන්නේ මොකද්ද? මේ මොකකටවත් ඇලෙන්නේ කැමැත්තක් ඇති වෙන්නේ නැතුව මේ සිත සංසිඳිලා තියාගන්න පුළුවන් දන්ද හොඳ? මොකක් හරි එකකට ඇලිලා නේ ලස්සන කී කී ඉන්න තියෙනව නන්ද හොඳ? කොහොමද හොඳ? ඕ දවසක් මේ උදේනි කුමාරයා මට මතක හැටියට මේ භාග්‍යතුන් වහන්සේ ඉමිදිරි උදෑසන මේ මේ උද්‍යානයේ ගහක් යට වැඩ ඉන්නවා. ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙයා උදේ පාන්දර එක්සයිස් කරන්න ඇවිදිනවා ජංගා වීරණේ පිණිස. ඇවිල්ලා අහනවා උදේ පාන්දර ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුවසේ සැතපුණාද කියලා අහනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා මේ කුමාරය මේ ලෝකේ යම්තාක් සුවසේ සැතපෙනවා නම් කෙනෙක් ඒ අය අතර අග්‍රම කෙනා මම කියනවා. එතකොට මෙයා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඊයේ පින්නත් වැටුණා කියනවා. එහෙම මෙහෙම වැහි පොදත් එක දෙක වැටුණා කියනවා. මේ පොළවේ තියෙන කොළ තට්ටුවත් ගොඩක් ඝනකම නැහැ ගොඩක් හීනී කියනවා. ඒ මදිවට මේ කොළ තට්ටුවක් තෙමිලා තියෙන්නේ කියනවා. එතකොට අහනවා ඔබ වහන්සේ සුවසේ සැතපුණා කියලා කියන්නේ කොහොමද කියලා අහනවා. දෙන්න දහප එක. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා කුමාරයේ මොකද හිතෙන්නේ කියලා අහනවා. කෙනෙක්ගේ හිතේ රාගයෙන් යට වෙලා ගිනි ගන්නවා හිත. මේ රාගයෙන් ගිනි ගනිද්දී මෙයාව තියෙනවා හොඳ කුෂන් එකක් දාපු එමෙට් එකක් උටි. රතු පාට පලසක් කෙල්ලලා හොඳ ලස්සන කොට්ටයක් තියලා මෙයාගේ මෙට්ටි උඩින් තියෙනවා. හැබැයි මෙයාගේ හිත මොකද වෙලා තියෙන්නේ? රාගයෙන් ගිනි ගන්නවා. මෙයාට පවණුත් සලනවා කට්ටිය ඉඳගෙන. අහනවා සුවසේ නිින්ද ආවිද කියලා. නිින්ද යයිද? එතකොට කුමාරය කියනවා ස්වාමීනි එහෙමනම් නිින්ද යන්නේ නැහැ කියනවා. එතකොට කුමාරය ඒ ලෙඩේ මට නැහැ කියනවා. ඒ රාගේ නැමැති ක්ලේශයේ මට සුව වෙලා තියෙන්නේ කියනවා. ඉතින් මට හොඳට නිින්ද යනවා කියනවා. කෙනෙක්ගේ හිත ද්වේෂයෙන් ගිනි අරගෙන තියෙද්දී එයාවත් අර මෙට්ටි උඩින් තියලා පවන්සල්නවා දොයි දොයි කියලා. නිින්ද යයිද? නින්ද යන්නේ. කුමාරයේ ඒ ලෙඩෙත් මට නැහැ කියනවා. ඒකත් මට සුව වෙලා තියෙන්නේ. ආන් එහෙමනම් පින්වත්නි මේක ආසාව හටගන්නවා නම් නෙමෙයි සැපේ තියෙන්නේ. අපිට හිතෙන්නේ එහෙම තමයි සැප කියලා මොකද අපේ මෝඩකම නිසා. දැන් මේ කුෂ්ඨේ තියෙන කෙනාට හිතෙන්නේ කුෂ්ඨේ කසද්දි තමයි සැපේ කියලා. හැබැයි ඒක නෙමෙයි සැපේ. ඒක සුව කරගන්න එකයි සැපේ. හැබැයි කසද්දි සැපයක් නැද්ද? තියෙනවා. චූටි එකක් ඒක. හැබැයි ලෙඩේ සොඳ කරගත්තොත් හොඳටම හොඳයි. අන්න මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ ඔක්කොම එද්දී එක්ක හටගන්නවා මන අපේ. දැනගන්න කියන ඔන්න දැන් මන අපේ හටගත්තා. එක්ක හට ගන්නවා කියන අමනාපේ අන්න දැනගන්න කියනවා. ඔන්න දැන් අමනාපේ හටගත්තා. එක්ක හට ගන්නවා කියනවා මනාපේ යමනාපේ දෙකම දැනගන්න කියනවා. ඔන්න දැන් මනාප අමනාප දෙකම හටගත්තා. තොන මේක දැනගන්න නම් මොකද්ද? පිලිසරණේ දියෙන්න ඕන. ආයතන ඉන්ද්‍රියන් පහෙන් මේන ටික අත්දකින්නේ හිත. හිතට පිලිසරණේ මොකද්ද? සිහිය. සිහිය තියෙන්න ඕන. එතකොට දැනගන්න කියන ඔන්න මේක හටගත්තා කියලා. මේක හටගත්තු ගමන් කල්පනා කරන්න කියනවා මේක සංකතයක්. හට ගැනීමක් තියෙන වෙනස් වෙවි පවතින නැති වෙලා යන දෙයක් කියලා. හැම දෙයකම පින්වන්නේ තියෙන්නේ හට ගැනීමයි වෙනස් වෙවි පැවතීමයි නැතිවීමයි. ඒක තමයි සමහරු කියන්නේ ඉස්සර නම් මෙයා මට ගොඩාක් සැලකුවා දැන් කිසි සැලකිල්ලක් නැහැ කියනවා. ඇයි ඒ? ඒ ඉස්සර හටගත්තු ඇල්මක් තිබ්බද? ඒක හටගත්තු දෙයක්. ඒකේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙමින් පවතින දෙයක්. ඒකේ ඊළඟ ස්වභාවය මොකද්ද? නැති වෙලා. එහෙනම් හැම හැමදාම තියෙන කිසි දෙයක් නැහැ. තේන්නද? ඒතකොට ඒක ධර්මතාවයක් හැටියට දකින්න කියනවා. මේ හටගත්තු දෙක සංකතයක්. සංකතං පටිච්ච සමුප්පන්නං හේතුවක් නිසායි හටගත්තේ. සංකතං පටිච්ච සමුප්ප ඕලාරිකං හිත මේ මුකුත් හටගන්නේ නැතුව පවත්තන්න තියෙනවා නම් මෘදුයි සහල්ලුයි කැමැත්තක් ආසාවක් තරහක් ද්වේෂයක් හටගත්තයි පස්සේ රළුයි. අන්න ඕලාරිකං මේක ගොරෝසු වැඩක් දැන්. දැන් මේ හටගත්තු එක ගොරෝසුයි කියලා හිතන්න කියනවා. එහෙම හිතලා ඉවරේලා ඕක අතහැරලා දාන්න කියනවා. එතකොට හේතු හින්දා හටගත්තු එකක් හේතු නැති වෙද්දී නැති වෙච්ච එකක් හටගත්තු එකක් දැන් වතයක්. එතකොට මෙයා මේක පවත්වන්න කැමති වෙයිද? පවත්වන්න කැමති වෙන්නේ නැහැ. ආන් හිත රැක ගන්න ක්‍රමයේ කියනවා. එහෙම හිත රැකගත්තොත් ඔබට මෙලෝ මේ ජීවිතේ රැකගත්තා වෙනවා. ඇයි? කාය දුස්චරිතෙන් වළකිනවා. වාචී දුස්චරිතෙන් වළකිනවා. මනෝ දුස්චරිතෙන් වළකිනවා. එතකොට මෙලව රැකගත්තා වෙනවා. කාය දුස්චරිතය නිසා වචී දුස්චරිතය නිසා මනෝ දුස්චරිතය නිසා යම් කර්මයක් රැස් වෙනවා දහිත පිනිස දුක් පිනිස පවතින අන්න ඒ කර්මය රැස් වෙන්නේ නැහැ. ඒක රැස් නොවීම තුල රැස් වෙන්නේ සැපේ පිනිස පවතින කර්මයක්. අන්න පරලෝව රැකගත්තා වෙනවා. දෙන්නද? එතකොට එහෙනම් මෙලවත් රැක්ක වෙනවා පරලොවත් රැක්ක වෙනවා. මොකක් රැක්කොත්ද? සිත රැක්කොත්. සිත කියන එකම එක දේ රැක්කොත්. ඒ විතරක් නෙමේ, මේ විදිහට රකින්නවා නම් දැන් සිත මෘදුයි, සිත හරි සැහැල්ලුයි. මේ ලෝකේ උත්තරීතරම ධර්මයේ වෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක ගන්න අන්න ඒ හිතට පුළුවන් කියනවා. එතකොට එයා මෙලවත් රැකගත්තා, පරලොවත් රැකගත්තා. ආයේ නූපදීම පිණිස සසරිනොත් එතරුණා. මොකක් රැකගත්තොත්ද? සිත රැකගත්තොත්. ඒ හින්දා ඔබ කල්පනාවට ගන්න, මේ ලෝකයට ඇවිල්ලා මේ ගත කරන ජීවිතය බොහොම දුර්ලභයි. අන්න ඒ දුර්ලභ ජීවිතය තුළ මම සිත රැකගෙන සදාතනික රැකවරණේ ශාන්තිය මාගේ ජීවිතයට උදා කරගන්නවා කියලා, ඒ සඳහා මේ පින්වත් සෑම සියලු දෙනාට මේ ගෞතම සාසනයේ අනන්ත රැකවරණේ ලැබීමට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සාදු සාදු සා